ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යමී අරිය ධම්ම ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සම්බිදානං උපඤ්ඤත්සං අහිංසා සංයමෝදම මාතාපිතු මුපට්ඨානං සන්තානං ධම්මචාරිනං සතං ඒකානි ථානාමි යානි සේවයානි කුම්භේ පණ්ඩිතෝ අරියෝ දස්සන සම්පන්නෝ සලෝකං ගජකේ සිවංති ශ්‍රද්ධාවන්ත පින්තුනි තුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පණ්ඩිත පඤ්ඤත් සූත්‍රයේ ගාථා දෙකක් මේ ප්‍රකාශ වුණේ අංගුත්තර නිකායේ තික නිපාතයේහි දැක්වෙන මේ පණ්ඩිත පඤ්ඤත් සූත්‍රයේ ධර්ම කාරණා තුනක් සඳහන් වෙනවා. ඒ ධර්ම කාරණා තුන මෙහිමයි. සීනිමානි දිත්තේ පඤ්ඤිත සංඤ්ඤාණි සත්පුරුෂ සංඤ්ඤාණි මහණෙනි බුදුපසේ බුදු මහරහත් පඤ්ඤිතෝත්සමයන් සත්පුරුෂෝත්සමයන් විසින් ප්‍රශංසා කරන ලද අනුගමනය කරන ලද අනුවන ලද ධර්මතා තුනක් ඇත. කතමානි තීනි ඒ තුන කුමක්ද? දානම් දිත්තේ පඤ්ඤිත සංඤ්ඤාණි සත්පුරුෂ සංඤ්ඤාණි අබ්බජ්ජාදිත්තේ පඬිත් සංඤ්ඤාත්තා සත්පුරුෂ සංඤ්ඤාත්තා මාතා පිතුන්නම් දිත්තේ උපට්ඨානං පඬිත් සංඤ්ඤාත්තං සත්පුරුෂ සංඤ්ඤාත්තං ඉමානි කෝ දිත්තේ තීනි පඬිත් සංඤ්ඤාත්තානි සත්පුරුෂ සංඤ්ඤාත්තානි. මේ තමයි මේ සූත්‍ර දේශනාවේ. මහණෙනි පරිත්‍යාගේහවත් දානයේ පඬිත්වෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් විසින් අනුවන ලද ප්‍රශංසා කරන ලද අනුගමනය කරන ලද ධර්මතාවක්. දීගේ නීතියේ තවිජිව තවිජිදන් කිරීමද පණ්ඩිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් විසින් අනුවන ලද ප්‍රශංසා කරන ලද අනුගමනය කරන ලද ප්‍රතිපදාවක්. මෞපියන්තු පක්කාන කිරීමද බුදු පසේ බුදු මහරහත් පණ්ඩිතෝත්තමයන් සත්පුරුෂෝත්තමයන් විසින් ප්‍රශංසා කරන ලද පනවන ලද අනුගමනය කරන ලද ප්‍රතිපදාවක්. මේ තමයි පඬිත් පඤ්ඤත්ති සූත්‍රයේ ධර්ම කාරණා තුන. පරිත්‍යාගය, පැවිදි වීම, මෞපියන් වූතෙන් කිරීම. ධාතා දෙකෙන් ඒ කරුණු තුන සම්පෙන්නේ කොට අදාළ සම්බි දානං උපඤ්ඤත්තං සත්පුරුෂයන් විසින් පරිත්‍යාගයේ පනවන ලදි. සන්තානං බ්‍රහ්මචාරිණං ශාන්ත සත්පුරුෂේ බමසර ඇසින් උතුමන්ගේ චාරිත්‍රය අහිංසා සංයමෝ දමෝ අහිංසා කියන කරුණාව සංයමෝ කියන සීලය දමෝ කියන භාවනාව මේ ධර්මතා තුන විද්‍යමාන වෙල පැවිදි වීමත් සත්පුරුෂයන් විසින් පනවන ලද අනුගමනය කරන ලද ප්‍රශංසය කරන ලද ධර්මතාවක්. මාතාපිත උපත්තාන මෞපියන් දෝතෙන් කිරීම ඒ ශාන්ත සත්පුරුෂ උතුමන්ගේ චාරිත්‍රය එවාගේ පනවන ලද්දක් ප්‍රශංසාකරන ලද්දක් අනුගමනය කරන ලද්දක් සතං ඒකානි ඛානානි යානි කුබ්බේත පඬිතු මේ ධර්මතා තුන අනුගමනය කරන්න සැබෑ ඥානවන්තයේ සැබෑ සත්පුරුෂයෙක් අරියෝ ශ්‍රේෂ්ඨ නිවරදි කෙනෙක් දර්ශන සම්පන්න වූ ඥාන දර්ශන සම්පන්න කෙනෙක් සලෝකම් භගිතේ සිවං ඒකනස්සා මනුලව දෙවලව බඹලව යනි සුගති ලෝකයක් ආශ්‍රය කරන අතරත වෙනස් නිවන සුගතිය වෙන ශාන්ත නිවනට පමිණෙනවා මේකයි ගාථා දෙකේ කෙටි තේරුම අපි කවුරුත් දන්නවා මේ පරිත්‍යාගයේ කියන චාරිත්‍රය මහා බෝසතාණන් වහන්සේලා විසින් පාරමිතා සීලයෙන් පුරුදු කරගන්න ලද්දා සිල්වත් ගුණවත් උතුමන්ව පරිත්‍යාගයේ කිරීමට කියනවා දාන දක්ෂිනාව කියලා දුගීමගේ අසරණ අනාථාදීන්ට හෝ තිරිසන් ආදී සතුඹතයමක් පරිත්‍යාග කිරීමට කියනවා දානේ කියලා. දාන දක්ෂිනාව දාහිය. දාන දක්ෂිනාව කියන්නේ ගෞරව සම්ප්‍රයුක්තව පූජා බුද්ධයෙන් පිරිනමන දේ. දානේ කියන්නේ අනුග්‍රහ බුද්ධයෙන් පරිත්‍යාග කරන දේ. එතකොට මේ දෙකෙන් සිද්ධ වෙන්නේ තමන්ගේ සංකාණයෙහි අලෝභ කුසල චේතනාව අභිවර්ධනය වීමයි. හැමදෙයක්ම මෙතන කර්ම තුනකින් පහදා දුන්න අහිංසා සංයම ධම්මෝ කියලා. අහිංසා කියන්නේ පරම කරුණාව. සංයම කියන්නේ උසස් සීල සම්පන්නිය. ධම්මෝ කියන්නේ ඉන්ද්‍රිය දමන ආත්ම දමනය කරන භාවනාව. එතකොට මේ ගුණාංග සියල්ල පිළිසන්නේ පැවිදි ජීවිතේ. පැවිදි ජීවිතේ විශේෂයි. මාපාපිතූපක්ඛාන මෞඛ්‍යං දුක්ඛාන දෙලි. අපි කවුරුත් අහලා තියෙනවා අපේ මහා බෝසතාණන් වහන්සේ මුලින්ම බුදු බව පැතු මනෝ ප්‍රනිධානය ගැන. ඒ කියන්නේ මීට කල්ප 20 අසංඛ්‍ය ලක්ෂයකට ඉස්සර අපේ බෝසත් කුමාරයන් වහන්සේ පිටිසර ගම්මානයක ධම්මජෝතලේ සිටදී සිටියා. ඒ දෙමව්පියන් එකම පුතා පෙච්චරයි. මේ දරුවා කුඩා කලපතන් දෙමව්පියන් පුදුම ආදරයක් පුදුම කරුණාවක් දක්වනවා. මේ දරුවා උදේ පාන්දර වේලාවකින් අවදි වෙන තමන්ගේ මෑණියන් කරන වැඩ ඔක්කොම බලාගෙන ඉගෙන ගත්තා. දෙපෙණි මෙලෝ නැති, වතුර උණු කර නැති, කැඳබක් උයන්න දෙහෙ නැති, වාගින් දඩපල නැති, දැන් පෙරහ නැති, හාල් හොද නැති ඔක්කොම බලාගත්තා. බලාගෙන හැමදාම මව්කුමියට ඉස්සර වෙලා අවදි වෙලා ඒව කරනවා. මව්පියන් අවදි වුණාම උණුතන් සිසිල්පෙන් සලස්සලා මූණ දෝනේ කරන්නේ සලස්සනවා. දැහැටිපෙන් හදලා දෙන. මව්පියන් ඇඳෙන් ඉවත් වුණාම ඇඳ ඇතුලේ කොටනේ මෙතන ඒවා පිරිසිදු කර දෙනවා. කෙළබඩේ සංසුද්ධ පවිත්‍ර කරලා දෙන. තමන් වාසය කරන නිවහනේ මකුළු දැන් කඩලා එවාගෙම ජෙම මැලවීම පිරිසිදු කරලා සත් පිළිවෙත් කරනවා. ජෙලින්දුල පිරිසිදුව තියාගන්නවා. එවාගෙම ජීවත්ව පිරිසිදුව තියාගන්නවා. මෞඛ්‍යයන් දෙහිසෙන්නේ නොදී තමන්ම කැලේ ගිහින් දර කපාගෙන ඇවිල්ල නගරයේ දරණේ කුමලා එයින් ලැබෙන මුදලින් හා ගුරුමිලි තෙල් ආදී දේවල් ගෙනල්ලා මෞඛ්‍යයන් ශාක්‍ය සප්පායම් කරනවා. මේ කුඩා කාලේ පටන් මේ දරුවා කුරුබ්බේ චාරිත්‍රය. ඒ මන්දවට උදේ දවල් සවසේ තුන් විට මෞඛ්‍යයන්ගේ පතුල් මත නළල තබන වඳිනවා. කවුරු කියලා දෙන්නේ? කවුරුත් කියලා නෙමෙයි ත්‍රිසුදු ශිතේ වැටේන උතුම් ගුණ ධර්ම. මේ දරුවාගේ සිත හරියම පිරිසුදුයි. ඒ පිරිසුදුනේ කොහොමද? මව්පියන් වෙත ඇති වූ මෛත්‍රිය නිසායි, කරුණාව නිසායි, ගෞරවය නිසායි, කලබල සැලිතේම නිසායි. මේ වාගේ ගුණ ධර්ම හිතේ පහළ වෙනකොට කවදාකවත් අනුන්ගෙන් ඇහුවේ නැති උනත් යහපත් සංකල්පන ඇතිව උසස් ගුණ පුරා ගන්න හිතට පහළ වෙනවා. මේක නිසා දැන් ගමේ අසල්වාසීන් පුදුම ප්‍රසාදයකට පත් වුණා මේ දරුවාගේ ක්‍රියාකලාපය ගැන. අසල්වාසීන් නමක් භාවිතා කළ මාතු පෝෂක කුමාරයා කියලා. හැබැයි මේ දරුවා අනලස්සව උදේ පාන්දර වේලාවෙන් අවදිවේ වැඩ කරන නිසා තමන්ගේ දෙමව්පියන් උදෙසා කරන මේ සේවාව නිසා බොහොම නිරෝගී වුණා. හොඳ නිරෝගී ශක්තිමත් ශරීරයක් මේ දරුවාට ලැබුණා. එවාගෙම හොඳ උස මහත් ඇති ආරෝහ පරිණාම සම්පන්න දේහයක් ඇතිව මේ දරුවා පුදුම විදිහේ මුළු ගමකම ආදර්ශමත් කටයුතු කළා. එක දවසක් මේ දරුවා කැලයට ගිහින් දර සපාගෙන ධර්මිතියක් බැඳගෙන ගහකට හේතු කරලා ගහමළු වාඩි වුණා මහන්සියර ගන්න. එතකොට හිතේ මනස් කල්පනාවක් ඇති වුණා. මම දැන් තරුණ වයසෙ. මගේ මව්පියන් වයෝවෘද්ධයි. ඉතින් මම හැමදාම මේ වගේ මහන්සියලා වැඩ කරගන්න බැරි වෙන්න පුළුවන්. මං ලෙඩ වුණොත්, මං මිය පාන්නෝ ගියොත් මගේ මව්පියන් කවුරු සැලකන්නේ? කොමින්න කොට මෙතුමාට මේ දරුවා හිතක් පහළ වුණා. මම මගේ දෙමව්පියන් උවටන් කරන කෙනෙක්යන් කිරි විශ්වාර ධනයක් එක්කාසු කරන ගෙදර තියන්න ඕන. අදිසියෙන් මත වෙනසක් වුණොත් මගේ ජීවිතේට හානියක් වුණොත් මව්පියන් යහකින් ජීවත් වෙන මම මුදල් එකතු කරලා තියන්න ඕන. ධන ගාණ එකතු කරලා තියන්න ඕන කියන හිතක් පහළ වුණා. කොම් කීප දහසක් සිටිතා ඉන්න අතරේ පියතුමාණන් වහන්සේ අභාවයට පත් වුණා. මෑණියන් එකලා වුණා. දැන් අරට වඩා මේ දරුවාගේ හිතේ ලොකු බරක් ඇති වුණා. මොකද පියතුමා ඉන්නකොට ගෙදර අම්මා තනියෙන් ඉන්නේ නැහැ. කවුරුත් සමගින් ගෙදර කටයුතු බලා ගන්නවා. දැන් ඉතින් අම්මා තනි කරලා තමයි වැඩට හෙරේ යන්නේ. එක දවසක් හිතුණා මම මෑණියන් උදෙසා මේක වඩා ඥානවන්තව උපස්ථාන සලස්වන්න ඕනි කියලා ධර්මයේ ගෙදර ගෙනල්ලා හේතු කරලා ගියා නගරෙට. නගරෙට ගිහිල්ලා ඒ කාලේ බොහෝම ප්‍රසිද්ධ නාමික යාත්‍රාවලින් ධනෝපායනය කරන වෙළඳ කණ්ඩායමක් තිබුණා. ඒ වෙළඳ නායකතුමා වෙත එයාතරින්නේ ශාස්තු නායක කියලා කියනවා, කපිතාන් කියලා කියනවා. ඒ කියන්නේ නියමුවා නැව් නියමුවා. එතුමා වෙත ගිහින් කිව්වා, මාමේ මම අහිංසක දරුවෙක්. මට මගේ අම්මා විතරයි ගෙදරේ ඉන්නේ. ඒ අම්මගේ අනාගත අවශ්‍යතා සඳහා මුදල් සපයා ගැනීම තමයි රැකියාවක් හොයාගෙන ආවේ. සමුන්නාසේ කැමතිනම් සමුන්නාසේගේ මේ වෙළඳ ව්‍යාපාරයේ කටයුතුවට මම සහභාගී වෙලා මගෙන් වැඩ ගන්නද? මගේ මෑණියන් උදෙසා මම වැඩ කර දෙන්න කැමතියි. ඉතින් මේ වෙළඳ නායකතුමා මේ දරුවාගේ දෙක තුනේ පටන් ඉෂදාක්වා හොඳින් දැලුවා. බාලකයා දරුවෝ ඔබගේ එක්කෙනෙක් නේ 10 දෙනෙක් උනත් මම බාර ගන්න. ඒ මොකද ඔබට පුළුවන් මගේ මේ වැඩට පූර්ණ අනුග්‍රහය දක්වන්න ඔබ නිරෝගී කෙනෙක් කරුණ වයසින් ඉතිනි. ඒ නිසා ඉන්නේ කිව්වා. ඉතින් ගෙදර දුවගෙන ගිහින් අම්මට කිව්වා, අම්මේ මම වෙළඳාම යන්න සතුටුයි. වෙළඳ නායකතුමා මං පිළිගත්තා. අම්ම මොකද කියන්නේ? ඉතින් ජීවකාරුව මම තනියෙන් කොහොමද ගෙදර ජීවත් වෙන්නේ? ඔබ නැතුව මට තනියෙන් මේ ගෙදර කටයුතු කරගන්න අමාරුයි. ඒ නිසා දරුවෝ මමත් එන්නම් කිව්වා. අයම නගරයට දුවගෙන ගිහින් අර වෙළඳ නායකතුමාට කිව්වා, මාමේ මගේ අම්මා ගෙදර තනියෙන් ඉඳ බැරි නිසා මේ ගමන පිටු කරගන්න අවශ්‍යද? ඔව් දරුවෝ, අම්මානේ තවත් කැමති කෙනෙක් එක්කම මෙන්නතු බාර ගන්නවා කිව්වා. අන්තිමේ ගෙදර දොර වහලා දාලා අම්මත් එක්ක සාමය වෙන සමූහයකට පැති වෙන්නේ. මේ අතරේ ඉතින් මේ නැව පදවන දෙරෙන්දු කොහොම සංවිධානය වෙලා බඩුත් දැක්ක කරගෙන නැවවට පතවලා දැන් නැව යාත්‍රා මොඳේ පටන් ගත්තා. මේ දින හතක්ම නැව යාත්‍රා කරන අතරේ පුදුම දෙයක් වුණා. ඒ කාලේ අදවාගේ යාන්ත්‍රික නැව තිබුණේ නෑ. රුවල් නැව වලින් තමයි නැවෙන්නට ගලතලා තමයි මේ විශාල පිරිසක් යන්නේ. ඔය ඉන්න අතරේ මේ අත්තන්ගේ ගමනට ලොකු බාධාවක් වුණා. විශාල පිරිසුණුගක් ඇවිල්ල මේ රුවල් ලොක්කම කැඩලා බිඳිලා නැවලට වතුර පිරිලා ඔක්කොම ගිලෙන්න පටන් ගත්තා. මාගේ පිහිටක්ද මහනුදේ මේ නාමයේ මේ වීර පුත්‍රයා මාතුකෝසික කුමාරයා වේගින් පීනන්න පටන් ගත්තා. බොහොම ශක්තිමත් කෙනෙක් බැවින් පීනන්න පටන් ගත්තා. එතකොට මෞතුමිය ගැන කල්පනා වෙලා මෞතුමිය දියතේ තෙලි ගිලෙන්න යනවා දැකලා මහාම මෑණියන් වෙත දුවගෙන පීනගෙන ඇවිල්ලා කරට ගත්තා. පස්සාරගෙන දැන් එතන තියෙන විපස්සියේ මගල් රාගන්නේ වේගෙන් ඈතට ඈතට පීනුවා. හැබැයි මේ තියෙනන්නේ නිකන් නෙමෙයි. සං කුඩා කලපතන් සතුන් වැඩීමෙන් වැළකී සිටියා. අන් සතු දේ ගැනීමෙන් වැළකී සිටියා. සුර සිටින් ගැනීමෙන් වැළකී සිටියා. මිත්‍යාචාරයෙන් වැළකී කොමාර බ්‍රහ්මචර්යා මං දැක්කා. එවාගේමම සත්‍ය වචනේ කතා කළා. සුරාපානෙන් වැළකී සිටියා. අනුන්ගේ හිතේ ලැබෙන වචනේ කතා නොකර මුරුදු මොලොක් වචනම කතා කළා මත පුරුදි. අනුන් බේද දින්න වෙන වචනේ කතා නොකර සමුදම් වදන වචනම මං කතා කළදී නිලවට පාලුවට වැඩදායක වචනයක් මම කතා කරන්න තියෙනවා. අනුන්ගේ දේ තමන් ආශා කෙරුවේ නැහැ. අනුන්ගේ දේ ගැන මම සන්තෝෂ වුණ මුදිතාව කළා. අනුන්ගේ ක්‍රෝධ ඊර්ෂ්‍යා කෙරුවේ නැහැ. අනුන්ගේ මෙත් වැඩුවා. කවදාකවත් මිසදුතු අදහසක් ගත්තේ නැහැ. මෙලොව පරලොව පින්පල දාගෙන මා සමිදිතව කටයුතු කළා. මේ සත්‍යයි. මේ සත්‍ය ධර්මයේ මගේ නෑනියන්ට විපත්‍යයන්ටපත් වෙන නොදී ගොඩ ගන්න මට හැකි වේවා කියන අදිස්ථාන සබාගෙන ඒක නිහිතේ නැවත නැවත සත්‍ය ක්‍රියාවකින් නිමේ කරමින් මහ ශෞර්ය පීඩුවා. ඉතින් දාසක් දෙකක් නෙමෙයි. දාස් හතක්ම තියෙනවා. ඔය අතරේ බුද්ධ වචනේ තියෙනවානේ ධම්මෝහවේ රක්ෂති ධම්මචාරින් කියන බුද්ධ වචනය. ධර්මයේ හැසිරෙන්නව ධර්මයෙන්ම ආරක්ෂා වෙනවා. ඉතින් මේ දරුවාගේ හිතේ දැන් තියෙන්නේ නෑනියන් ගැන පුදුම කරුණාවක්, මෛත්‍රියක්, දයාවක්, අනුකම්පාවක් කලමුණ සැලිතේනේ උතුම්ම අදිෂ්ඨානය. එසේ නමුත් නෑනියන්ටවත් උතුණුවන්ටවත් බසක් වෙනක් නැතුව මේ මහෂෞරිය දැන් දින හතක් පිළිගැනේන. ඔය අතන තමන් හැතුරුණු ධර්මයේ තමන්ගේ පිහිටෙන බවට වටිනා ශ්‍රාදකයක් සිද්ධ වුණා. ඒ කියන්නේ සුද්ධාවාස වාසයේ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම රාජයේ කල්ප ගණනාවක් තිස්සේ නිරෝධ සමාපatti සමයදී එයි නැගි හරියටම ඔය 16 ලෝකයේ දේශ බැලුවා. ඒ කියන්නේ තමන් විඳ නිවන්සයට නිදිමේ තවත් ආය බමනෝ ඉන්නවාද කියලා බැලුවා. දෙවනෝ ඉන්නවාද කියලා බැලුවා. මනුලෝ ඉන්නවාද කියලා බැලුවා බුදුවරු එයි. මනුලෝ බුදු කෙනෙක් නෑ ඒ කාලේ. ඒතකොට මේ බ්‍රහ්ම රාජයාගේ අරහන්ත බ්‍රහ්ම රාජයාගේ දිවසේ තෙන්නේ ගිය මේ නෑනියන් උපස්ථාන කරමින් මහෂෝරයේ කීලනේ මේ ප්‍රතිලෝම් තෙන්නේ ගිය. එතුමා නම්ගේ පිරිසුදු නුවණට වැටුණා මේ වාගේ වීර පුත්‍රයන්ට නම් ලෝතුරා බුදු වෙන්නත් පුළුවනි. එනිසා මේ දරුවාට බුදු වීමේ ප්‍රාර්ථනාවක් සිටේ පහළ වේවා කියන උතෙන් සිිතේ මෛත්‍රී සිිත යයි. ඒ කියන්නේ මෛත්‍රී සිිතින් මේ දරුවාගේ මනස ආර්ජිනා කළා. ඒ වෙනකොට මේ දරුවාගේ සිිතේ පුදුම ප්‍රාර්ථනාවක් සිිතේ පහළ වුණා. බුද්ධෝහං බෝධයේශාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං සාරේශාමි සංසාරෝගා මහබ්බයා කියලා මේ ප්‍රාර්ථනා පහළ වුණා. මම ලෝතුරා බුදුවන්නේමි. බුදු වී ලෝක ආબોධ කරවන්නේමි. මම සියලු පාපයන්ගෙන් සියලු කෙලෙසුන්ගෙන් මිදෙන්නෙමි. කෙලෙසුන්ගෙන් මිදේ ලෝවැසු ජනතා මුදවා ගන්නෙමි. මම බියකරු සංසාර රෝගයෙන් එතරවන්නෙමි. එතරදී ලෝවැසු ජනතාව බියකරු සංසාර රෝගයෙන් එතර කරවන්නෙමි කියන මේ බෝධි ප්‍රාර්ථනා හිතේ පහළ වුණා. මේ ධර්ම ශක්තිය නොනතරම් පුදුමද? එදාම මහසාරයෙන් ගොඩේීමට අවස්ථාව ලැබුණා. නෑ නියන් සුවසේ ගොඩගත්තා. කිය නිවසේ එක්කාස් කරගෙන ගිහිල්ලා ගිහිමියන් නෑනියන්ට බුදු කෙනෙකුගෙන් ශලකුවා. නෑනියන්ගේ අවසාන මොහොතේදී මේ දරුවාගේ බෑත අල්ලගෙන දරුවාට ආශිර්වාද කළා. තමන්ගේ ජීවිතේ සමාන නොතකා මේ නෑනියන් දැකබලාගත්ත බෝසත් පුතාණන් වහන්සේ ඔබ මතු බුදු වේවා කියලා හදපත්යෙන් ආශිර්වාද කළා. මේ දරුවාගේ සිතේට අර මහ නූදේදී ඇතුණු පැතුම අනුව නෑනියන්ගේ උණුසුම් ආශිර්වාදයේ සීල සම්වස්නාගේ ඇට ඇතිමිලි දක්වා විනිවිද යමින් කාගදුනා. ඒ වෙලාවේ නෑනියන්ගේ මෛත්‍රී පූර්ණ ඒ ආශිර්වාදේ මේ දරුවාට අනාගතයේ ලෝතුරා බුදු වීම පිණිසද ආශිර්වාදයක් වුණා. ඉතින් නෑනියන්ගේ අවසානින් පසුව මෙතුමා සමාරිත කැමති වෙන්නේ නැති එක ගැන සඳහනක් නැහැ. ඉතින් මේ විදිහට මහා බෝසතාණන් වහන්සේ කෙනෙක් වෙන්නත් ඉස්සර වෙලා මනෝ ප්‍රමිදාන වාසයෙන් සිටින් බුදුබා ප්‍රසාගෙන පුතුමන් වහන්සේ සත් අසංසයේ කල්පලක්ෂයක්ම සිටින් බුදුබා ප්‍රසාගෙන අනේක ජාතිවලදී මෞපියන් දුක්ඛාන කරමින් තෙරුම් පුරාගෙන ආවා. ඒ නිසාම ලෝතුරා බුද්ධ ශාසන 125,000ක් ඒ කාලයේ තුල සම්මුඛ වුණා. ඊළඟට නවාසංසයේ කල්පලක්ෂයක් මුළුල්ලෙහි සරුවක්යන් වහන්සේලා 387,000ක් සම්මුඛ වෙමින් වචනෙන් බුදුබා ප්‍රසාගෙන ඉන්න පුළුවන් වුණා. දැනට 16,000 කල්පලක්ෂයක් වෙයි අතරතුර 512,000 බුදුර සම්මුඛ වෙන්න වාසනාවන්ත වුණා. මොනතරම් පුදුමද? එක කුසලයක් නිසා කුසල් මේ ආනිසංස දෙදියගෙන යන්නේ නැති. මෑණියන් උපස්ථාන කිරීම දෙවෙනි බුදු කෙනෙකුට උපස්ථාන කිරීමක් වෙන දැනින් ඒ කුසල රාගයෙන් 512,000 බුදුරයන් වහන්සේලා දකින්න වඳින්න උපස්ථාන කරන්න බණ අහන්න පරිදි වෙන්න පිළිවෙත් පුරන්න අවකාශ ලැබුණා. ඒ 387,000 බුදුවරයන් වහන්සේලා අනියත ඉවරණ දුන්නා. ඒ කියන්නේ උත්සාහ ගත්තොත් බුදු වෙන්න පුළුවන් කියලා. ඒ කියන කාරණා සියල්ල එසේ සිද්ධ වූ අතරේ මේක සාරාංශික කල්පලක්ෂයකට පෙර දීපංකර සරුවඥන් වහන්සේ පහළ වෙන ආසන්න කාලයේදී මෙතුමා ගමදුව තලේ රම්මක තියෙන නගරයක උත්පත්ති ලැබුවා. මේ රම්මක නගරයේදී ආනන්ද කියන බ්‍රාහ්මණතුමාත් වශී කියන බ්‍රාහ්මණීතුමියා දෙන්න මෙතුමාන්ට මව්පියන් වුණා. මෙතුමා උපන් දවසේදී ලැබුණු ගල්ලේ අනුව නමක් ලැබුණා සුමේද කියලා. තරුණ වයස වෙනකොට වයස 16 17 වෙනකොට ජීවිතයේ කෙලවරට ගෙන ගත්තා. බොහොම උගත් බුද්ධිමත් දරුවෙක් බවට පත් වූ බැවින් සුමේද පඬිතු කියලා කවුරුත් හඳුන්වුවා. තරුණ වයසේදී මව්පියන් අභාවයට ගියා. එනිසා මෙතුමාට විශාල ධනස්කන්ධයක් මව්පිය මුතුන් මිත්තන්සත් ධනස්කන්ධයක් හිමි වුණා. සෑම බානුගත සම්පූර්ණ මෝනිත දක්වා පිරුණු නිදාන් ගබඩාවල් 12000ක් තියෙනවා. දිනපතා ලැබෙන ආදායම් අසීමිතයි. ඉතින් මුනාසි කල්පනා කළා මගේ මව්පිය මුතුන් මිත්තෝ බොහොම වැරවිලෙන් උත්සාහයෙන් මේ ධනෙ උපයලා මෙවා ගබඩාවල් නැහිසකින් ගියා. මේ ආරක්ෂණේ ගෝපනය කරන විටෝ මටත් එන්නේ මේ වාසියදී කරලෝ යන්නයි. මගේ මව කියන්නේ මුතුන් හිච්ඡන්ද තින් කිනිසෙ මට සතරින් නිදි නිවන් සුව ලබමු කිනිස. මේක මං රකයන් කියන්නේ බෙදා දීලා එයින් මගේ කාර්මිකාවක් පුරා ගන්න ඕනේ කියලා හිතව පහල වෙන රටේ රාජ්‍ය වන්න දැනුම් දීලා මේසා විශාල අස්තු ගබඩාවක් දුරුක කරලා අබ්දා ශක්තියේ දානිය ගෙනියන හැටි බලන්න සිටියා. සෑදාවල් මිනිස්සු දක්ෂ ගණන් ජනතාව තේලි තේලි එමින් කරත්වල පටවාගෙන ගෝනි කුරිනි දෙච්චි පුරවාගෙන කඩ බැඳගෙන හිංගිදී මේවා ගෙනියන්න බලන්නේ කිය. දවස් හතක් මේ අවුරුදු හතකින් වුණත් අවසන් නොවන තරමට වස්තු සම්භාරයක්. තිඹෝසතුන් වහන්සේ මොකද කලේ? ඒසා විශාල වස්තු සම්භාරයේ ජීවන දොරවල් ඉඩ කඩන් යාන වාහන තුන් අසුන් ය හැම දෙයක්ම දන් දුන්නේ බවට නාම පූර්වක් කියලා කියලා උන්වහන්සේ පෙරහන් කඩස්තරන් වස්තු දෙයක්ව සැගෙන්නේ නැතුව ගන්න නැතුව වණගත වුණා. දැන් බ්‍රහ්මේක වාගේ Taman සිට බොහෝම නිදහස් සිටා. වනාන්තරයේ එකම දවසයි උන්වහන්සේ ගමකට පිළිසුඳා වැඩි. ඊට පස්සේ ගහකින් වැටෙන පොලියක් දෙදියක් වළඳලා පන්පාණේ කරලා ධ්‍යාන වඩන්න පුරුදු වුණා. දවස් හතක් ඇතුළත පංච අභිඥා සහිත අස සමාපatti ලාභී වුණා. gedari ධ්‍යානෙ එක වෙන්නේ ඒ වස්තු සම්භාරයේ තුලින් ඔය ලබන්නද දැන් ඒ සියල්ලෙන් මේ නිදහස වූ බැවින් ඒ සියල්ලම පාරමී භාගපත් කරගත් බැවින් දින හතක් තරම් කෙටි කාලය තුල ධ්‍යාන අභිඥා ලාභී වුණා. ඔය අතරේ උතුරු හිමවත් ප්‍රදේශයේ සිට දක්ෂිණ හිමවත් ප්‍රදේශ දක්වා අහසින් යද්දී මිනිසයන් පිරිසක් සාදුකාර දෙවි ගුණ කී කියා පාරක් සරසනවා දැක්කා. බිමට දැහැලා සම්මුනාසිලා කාද දෙමේ ගුණ කියන්නේ කාද දෙමේ පාර සරසන්නේ. යහිතා තාපසයන් වහන්සේ උභාසදාමේ නැද්ද? දීපංකර සාරුවාඥන් වහන්සේ ආපේ ගම්පලයේ පලාසේ වැඩලා සුදර්ශන මහා විහාරයේ වැඩ ඉන්නවා. අද අපේ ගමද පිළිසුඳා යනවා සාර ලක්ෂයක් රහතන් වහන්සේ සමග. අපි මේ පාර හදන්නේ ඒ සාරුවාඥන් වහන්සේ ඇතුළු සංඝ රත්නයේ. මේ ඇහෙනේ කොට මේ සීමේද තාපසයන් වහන්සේගේ සිවි සම්මස්නාර ඇත ඇතමිදුළු දක්වා ප්‍රීතිය විලිවිද ගියා. යහිතා දරුවෙනි මට දෙන්නේ කොටසක් මාත්මයකට සහභාගී වෙලා සතුටුයි. කවුරුත් එක්ක විද්වන්තයෙක් නේ කියලා දුෂ්කරම තැනක් තෝරලා දුන්නා. ඒ කියන්නේ මඩවගුරා. ඉතින් බෝසතුන් වහන්සේ ඉද්දි බලයෙන් මේක පුරවන්න පුළුවන් කියලා හිතාගෙන උන්වහන්සේ කල්පනා කළා ඉද්දි බලයෙන් මේවා පුරවන එක හාස්කමක් නෙමෙයි. කය හේතු ලකන උපස්ථානයේ තියෙන මහත්ඵලයි. කියලා මිනිස්යන් කපාගෙන පස් පුරව පුරවා පැසටේ ඕවා කරේ පියාගෙන බුදුමුණම කියලා කේවා මේ මඬවගුරු බොඩ කරමින් දලාව ගත වුණා. තව ශ්වාසයක් ඉතිරුව තියද්දී බුදුපාමොක් ලක්ෂයක් සංගරුවන වඩින හැටි ඈතින් තේරුණා. ඉතින් තවත් සෙනිතෝ හේතුව මම දැන් පරසතු මදාරා මාර්ගිනල මෙතන වහන්නේද? නාග භවනයේ කුවන්ගලි ගිනල මේක වහන්න දෙවිද බලේ. නෑ, ඊට වඩා ලොකු චින්තමක් මං කරන්න ඕනේ. මේ නුවණ පාලේ නැහැටි. තමන්ගේ අඳුන් දිවිසම දෙන එළුවා මඬමැත්තේ. මුණින් අතර දිගාරේ නම් වඩින දිහාට වැනගෙන සිටින්න ආරාධනා කළා. ස්වාමීන් වහන්සේ වහන්සේ. පබන කබල පියවනස් පාසා නෙළුම් මල් පිපෙන සුළු මේ ශ්‍රී පාද පත්මයේ මඬමැත්තේ නොතබා සපිරිවරින් මගේ පිටමැත්තේ සබා වඩින සේක්වා. මගේ දෙමව්පියන් විසින් මට හදලා දීලා තියෙන මේ රන් පුවරුවක් ගැනීම මගේ පිට උද සිරසතුල සබා වඩින සේක්වා. භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රදානීය සංඝ රත්නයේ මගේ ජීවිතයේ පූජා වේවා. මගේ මේ ආත්ම පූජාමය කුසලය මහත් අනාගතයේ ඔබ වහන්සේට නිං ලෝකුදා බුදුව අසන්ත ජනන් ජනතාව අමා මහ නිවන් පුරලන්නට හේතු වාසනා වේවා. මේ විතාගෙන උන්වහන්සේ අධිෂ්ඨාන කරමින් සිටිය. එතෙන් මෙහාදී අධි පංගල සරුවක් යන වහන්සේ සංගුප්තිසත් එක්ක ඉස ඉදිරියේ නැවතුණා. ඥාතිලා තමන්ගේ ශ්‍රාවක ප්‍රතිශතය නුන දේශනා කළා. පස්සති ඊමන් තාපසං ජාතිනම් උද්ද තාපනම් අපරිණියේ ඊතෝ කප්පේ අයන් බුද්ධෝ භවිෂ්‍යති. මේ බලන්නේ ජතාදර වූ උග්‍ර තපාශතිනේ තවසානන් දැස බලන්න. මේ තවසානම් කල්ප සාරා සංකල්පලාපයේක පසුව අනාගතේ මාසේ ලෝතුරා බුදු වෙනවා. උන්වහන්සේගේ මෞතෝ දෙන්න සුද්ධෝදන මහා මායා නම් වෙනවා. උන්වහන්සේගේ අග්‍රස්ථාත දෙන්නු උපතිස්ස කෝලිත නම් වෙනවා. උන්වහන්සේගේ අග්‍ර උපස්ථායක නම ආනන්ද නම් ස්ථිරේ නම් වෙනවා. අග්‍ර ශාවිකා දෙනම හේම අවුත්නවන්නා නම් වෙනවා. බෝධියේ අශ්වත්ථ නම් වෙනවා. එවැදීම ශාස්ත්‍රීය වංශයේ ශාක්‍ය වංශයේ උත්පත්ති ලැබෙනවා. අවුරුදු 100ක් වසර ඇති කාලයක ලෝක පහළ වෙනවා. එවැගේම උන්වහන්සේ අශ්වවාහනයෙන් අභිනිෂ්ක්‍රමණය කරනවා. අවුරුදු 6ක් දුෂ්කරයක් ක්‍රියා කරනවා. අශ්වත්ථ බෝධි වෘක්ෂය ආරා වැඩඳගෙන මාර පරාජයකට ලෝතුරා බුදු වෙනවා. මේ සියලු විස්තර වර්ණාව පහදා දුන්නා. මේ පාසාසිතියේ දෙවියෝද මිනිස්යෝද සාධකාර දෙන්න පටන් ගත්තා. එහෙම විවැත දීපංකද සරුවක් යන වහන්සේ සමම් පෙච්චම දෝතකින් ඒ ඉදිරිපිට පූජාවක් කළා. අනාගතයේ ලැබෙන බුද්ධත්වයට ගෞරව පිණිස රහතන් වහන්සේලා සාරලක්ෂයක් දෙනාද එසේ සමම් පෙච්චම පූජාවක් කළා. ඉනි බවද්ද තේසේද බුද්ධ රත්නයේ සංඝ රත්නයේ පූජා කරන්න ගෙනා නානාවද මල් එතන පූජා කළා. අහසේ දෙවියොත් මල් වර්ෂාවක් වැස්සෙන්නේ මුළුමහත් පොළොවේ දෙපිසක් මංගල්‍ය පූර්ණිමිති පහළ වෙනවා. මේ සියල්ල දනාගෙන සිටිය සුමේද පඬිතුයන් වහන්සේ අනිෂ්ඨාන කරගත් මේ බුදු කෙනෙකුන් වහන්සේගේ වචනේ නිෂ්ඵල වෙන්නේ නැහැ, කිසි වෙන්නේ නැහැ. තම අනාගතේ ලෝකුරා බුදු වෙනවා. මං බෝධිසාරක ධර්මයන් ආරම්භනා කරන්නේ මේ තෙලම් මල් මැත්තේ කලඟ බැඳගෙන බෝධිසාරක ධර්මයන් සම්මාසනය කළා. එනිසා මේ දහම් වාමයක් මහ පොළොව කම්පා වුණා. එදා දීපංගර සරුවක් යන වහන්සේ දානශාලාවේ ධම් පිළිගන්නන වෙලාවේ මේ පොළොව කම්පා වීම නිසා මිනිස්සුන් වැටෙන්න පටන් ගත්තා. මිනිස්යන් කියා හිටියා බාවෙන් නිසා අතන මාගදී අර සාපෘෂ කෙනෙකුට අපි විවරණ දුන්නනේ එතුමා මේ බෝධිසාරක ධර්මයන් සම්මර්ෂණය කෙන එතුමා සුවඳාගතේ බුදු වෙනවා කියලා. සරුවක් යන වහන්සේලා ධම් වළඳලා දේශෝ ධාමී කෝටි ගණන් ජනතාව දිවන් දැක්කා. නිවන් නොදැක්ක අය ඇයින වගින්ද පටන් ගත්ත මේ තාපසයන් වහන්සේට ස්වාමීන් වහන්සේ ලෝතුරා බුදු වෙනවා ඒ පාන්තයි අපට මේ බුදු සසුනේ නිවන් නොලැබුණොත් ඔබ වහන්සේගේ ශාසනය අපට නිවන් සුව ලබන්නේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. මේව මහ බෝසතාණන් වහන්සේ එදා බෝධි සම්භාර අධිෂ්ඨාන කරගෙන එදා පටන් සාරා සංකේය කල්පලාපේ පුරා ඇසුන් ඒසුන් මාසුන් ලේ අමුදරුවන් රාජ්‍ය කවා දන් දෙමින් බෝධි සම්භාර පුරාගෙන ආවා. අන්තිමේදී විශතුරු ආත්භාවයේදී හත් වාරයක් මහා ප්‍රූපයේ කම්පාවනසේ බෝධි සම්භාර මුදුන්පත් කරගත්තා. ඒ කාමික 2593 කට පෙර බෝමුලාරා වැඩෙඳගෙන මාර පරාජයකට ලෝතුරා බුදු වුණා. එන්නේ බුද්ධත්වයේ ලබන්න හේතු වූයේ කවර විදිහේ ආශිර්වාදයක්ද? විශාසන්ත කල්පලාස්සේකදී ඉස්සරේ අර මෑණියන්ගේ මෝපියුමින් දරුවාට ලැබුණු ආශිර්වාදයයි. ඒ ආශිර්වාදේ ලබන්නේ හේතු වූයේ මෞර්යයන් උපස්ථාන කිරීමේ මහා චාරිත්‍රයේ කුසල සම්භාරයයි. මේ අනුව සැලක බැලීමේදී ලෝතුරා බුද්ධ රාජ්‍ය සමා ලබන්නේ හේතු වෙන උතුම් ගුණයක් තමයි කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් මෞර්යයන් උපස්ථාන කිරීම. මේ මෞර්යයන් උපස්ථාන කිරීම නෙමෙයි මේ කළගුණ සැලකීම යමෙක් අනුගමනය කරනවා නම් මහා ආනිසංස 22ක් නිවන් දැකීමේදී භායක් වාසා ලැබෙන බව නිත්‍යානිසංස සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. එයින් එකක් තමයි දිය ජීතන ආහාර පාන සුලද වෙනවා. පහෝසබක් වූ බවදී. ගාමීන හොඳ කල්යාණ මිත්‍රයන් එතුමාගේ පිරිවර බාටපත් වෙනවා. ඒ ආනිසංස දෙකයි. යම් යම් ජනපදයකට නියම් ගමනක රාජධානියකට යනවනම් හැමතැනම පූජනීය කෙනෙක් බාටපත් වෙනවා. ඒ වගේම අදුන් දෙන්වත් සුරුන් දෙන්වත් අසමිතුරන් දෙන්වත් එතුමාට කිසිදු අනතුරක් නැවී හැම දෙනාගේ ආරක්ෂාව ලැබෙනවා. ගෙදරින් බැහැර යම් කිසි වැඩක් සඳහා ගියා නම් ඒ සියල්ල 100% සාර්ථක කරගෙන තිබුණු මොහොනින් ගෙදර එනවා. නෑදෑයන් මැද්දට ගියාම ගෞරවයෙන් නෑදෑයෝ පිළිගන්නවා. එවාගෙම ඥාතීන් අතරට දැනගෙන කෙනෙක් බාටපත් වෙනවා. තමන් සත්කාර කරන්නේ දැනින් හැමදාම සත්කාර ලබන්නේ කියනවා. තමන් ගෞරව කරන්නේ දැනින් හැමදාම ගෞරව ලබන්නේ කියනවා. එවාගෙම සෑම දාසේම තමන් යශස කීර්තිය දසක පැතිරෙනවා. තමන් පූජා සත්කාර කරන්නේ දැනින් තමන්ද පූජා සත්කාර ගලාගෙන එනවා. එවාගෙම තමන්ගේ ගුණ කතනිය දසක පැතිරෙනවා. දිනපතාක් නෙන්නේ දේවතාවෙක් නෙන්නේ නිතර ශ්‍රී සම්පත්තියෙන් දිලිසෙන්නේ ගබලෙන්නේ වෙනවා. එවාගෙම තමන්ගේ දා සම්පත්තිය වැඩි වෙනවා, පුත්‍ර සම්පත්තිය වැඩි දියුණු වෙනවා. එවාගෙම කෙත් වතු ඉඩකඩම් ආදී ශස්ත්‍රයක වේදවා. ගහකින්, ගලකින්, හෙලකින්, යදුරකින් දිලිහි වැටෙනවා නම් අත්පාසිදීන් විදීන් ආදීකටක් නොවේ ජීවිතය ආරක්ෂා වෙනවා. එවාගෙම ආත්පතින් ලැබුණු මුල් ඇති වත නුඟරුක ආත්පතින් සමායන ශරතුලින්ින්වත් දිනපතිගෙන වෙන්නක් නම් අසමිතුරන්ගෙන් කිසිදු බාධාවක් නොවේ එතුමා ගැලව ජයගන්නෙක් බවට පත් වෙනවා. මේ ආනිසංස 22ක් තියෙනවා. පළගුණ සැලකීම් සීලයෙන් මෞඛ්‍යන් උපස්ථාන කිරීමේ ආනිසංස රැකේ. මේ වාගේ මහා බෝසතාණන් වහන්සේ අනන්ත ජාතිවල මෞඛ්‍ය උපස්ථාන කිරීම ආදී උතුම් ගුණ ධර්මයන් සම්පූර්ණ කරගෙන ඇවිල්ලායි බෝධි සම්භාර සතුරා ගම මාර පරාජයක තුලෝතුරා බුදු වුණේ. ඒ ශරුවක්යන් වහන්සේ තමයි අපට මේ උතුම් චාරිත්‍ර උගන්වන්නේ. දෙවියෙක්, මාරයෙක්, රාක්ෂයෙක් වෙන බාහිර ශ්‍රමණක් බ්‍රාහ්මණජිතෙක් නොවේ. අපේ ලංකාවේ හිටිය අටවැනි අග්‍ර බෝධික රජ කෙනෙක්. මේ රජතුමා මුළු රජදේවත්ව රාජ්‍ය කරන උතුම් එකෙන් ගලවලා පැත්තකේ තියලා උදේ පාන්දර යන්නේ නෑනියන් ඉන්න කාමරයටයි. නෑනියන් බලාගෙන උපස්ථාතින් වාසීප දෙන්නේ. ඒ සියංගන් සිටිද්දී තමන් උණුපැන් සිසිල්පැන් සලසාගෙන ගිහිල්ලා මෑණියන්ගේ මෝද හෝනේ කරෝනා. ඒ දාමම. එවාගෙම මෑණියන්ගේ පතුල් හෝදනවා. මෑණියන්ගේ ඇඳ ඇතුලේ පිරිසිදු කර දෙනවා. මෑණියන්ගේ කැඳවුළු ආදී වෙනල්ලා කවනවා. කවලා ඉතිරි දේ ඉතුරුවක් කරගන්න. මෑණියන් අනුභව කළ භාගින සෝදන පිරිසිදු කළ දෙනවා. අනිත් හැට කියන්නේ එයාට කියන්නේ මේ කරන් ඉදෙන්නේ නැහැ. ඊළඟට මේ උපස්ථාන කරලා උදේ මෑණියන්ගේ ඇඳවට චරිතක් ප්‍රදක්ෂිනා කළ මෑණියන්ගේ පතුල මත නලතිල වැඳලා පස්යෙන් පස්සට තේන තෙක් මාන ගිහිලා එතනත් ආචාර කළා. ඒ තමන්ගේ වැඩ කටයුතු සඳහා අනුතුමා පිටත් දෙයි. දවල්ෙත් මෙහිමයි, හන්දෑවෙත් මෙහිමයි. මේ වගේ සත්‍යයන් කවදලුවට කුරුදු කෙරේ. වෙන කවුරුත් නෙමෙයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. එනිසා මේ විදිහට පරිත්‍යාගයයි, කැඳිලිමයි, මෞපියන් උපස්ථාන කිරීමයි කියන ශ්‍රේෂ්ඨ ගුණාංග තුන බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්නා ලද පන්විතෝත්ථමයන් සත්පුරුෂෝත්ථමයන් පුරුදු කරගන්නා ලද්දක් අනුගමනය කරන ලද්දක් ප්‍රශංසා කරන ලද්දක් එවාගෙන පිරිණ ලද්දක් කියන එක මේ හොඳින් පැහැදිලි වෙනවා. එතකොට බෞද්ධයන් වශයෙන් අපේ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ නෑදෑයෝ මේ සිදු කරන ලබන්නේ ඒ බුද්ධ ආදී පන්විතෝත්ථමයන් අනුගමනය කිරීමයි, ඒ වගේම ඒ අනුව පැවැත්වීමයි. ශාන්ති නායකයන් වහන්සේ මේ විදිහට විශ්වාසන්ත කල්පනාක්ෂය බෝධි සම්භාර පුරාගෙන ලෝතුරා බුදු ලෝක සදාම් අමාවේශ වස්සවල සූවිශ අසංගණන් ජනතාව නිවන් පුර පැමිණෙව්වා. අනාගතේ බලා මානෙල් මාස වල විදින සීමක පත්මයෙන් සුවාසෝ දාස ධර්මස්කන්ධයේ දේශනා කොට අවුරුදු 5000ක් කිස්සේ නිර්මලව පැවැතීමට අදිස්ථාන බල පිහිටෙව්වා. තමන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ඒකාලෝක වල මේ පහන්ක් වෙන්නසේ පිරිණි වුණා. ගණිත විහාරස්ථාන රාජධානි උයන්තුතුනි මාලිගාදී ශයලද නස්තාවශේෂ වුණා. තාතන් වහන්සේලා පිරිණි වුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සෙසු ජනතාව සෝධියේ කර්මාරූපව මේ පරිලෝකිය. ගණිත විහාරස්ථාන මේ කාලය ගැවැමින් නස්තාවශේෂ වුණා. මේ වාගේ කල්පත්තායේ වූ ඉර සඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර යන විශාල වස්තු දේවල් දොරවල් ඉදකනම් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු පෑනෙන් දිනින් ඇඳුමින් පැළඳුමින් වතෙන් දුලකෙන් දෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආස්භාව සියල්ල හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතිව යන බැවින් අනිත්‍යයි. ඇතිවෙන්නේ නැතිවෙන්නේ දෙකින් එකද තෙලන බැවින් දුකයි කැමති කැමතිසේ නොපවත්නා බැවින් අනත්තයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ වූ මේ සීල සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරය සත්‍යයි මේ දුක ඇති කරන තෘෂ්ණාව දුක් සමුදයයි සත්‍යයි ඒ දෙකම නැති ශාන්ත නිවන දුක් නිරෝධාරි සත්‍යයි නිවනට පැමිණීමේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාරි සත්‍යයි අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරූ දාන ආදී පාරමී දෙලින් මේ ආර්ය සත්‍ය හතර අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් දැඩියා සතර දුක් කරණී කල කෙලෙස් ගිනිමල නිවා ශාන්ත නිවනේ සනසේ වදාළ සීනු බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාට සිතින් පයින් වචනින් සමතල්හි අපේ ගෞරව ආචාර උත්සමාග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා දැස්පත් කරගෙන සෑම කුසලයක් අපට පාරමී බවට බෝධිපාක්ෂික ධර්ම බාටපත් වේවා සතු බෝධියන් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා පිළිතුරා ගන්න. වසන අතකර පෙර අභාවක් પ્રાપ્ત වූ මේ ස්ථානයේ දුකලක් වාසය කළ මේ පින්වත් දොස්තර නෝනා මහත්මයේගේ ඥානන් වහන්සේ වෙන හේතේ අබේකාල මහත්මයාණන්ට මේ පුණ්‍ය ලාභයක් වේවා. ඒ කියන්නේ මහා සංඝරත්නයේ වැඩම කරවාගෙන දෙපා දුවා අසුන් පනවා වඩා හිඳුවා ඉතිපලමෙන් බුද්ධ පූජා පවත්වා දානය පිරිනැමීමෙන් ගලඳවීමෙන් උපස්ථාන කිරීමෙන් වතාවත් කිරීමෙන් පිරිකර භාණ්ඩ පූජා කිරීමෙන් සීලයේ පිහිටීමෙන් බණ පදයකට සවන් දීමෙන් සියලු ආකාරයෙන් සිදු කරගත්තේ කුසල සම්භාර ධර්මයේ එන පින්වත් හේකේ අභිපාල නැතිතුන අනන්තස්සත් වේවා. එතුමාණන්ගේ පුනර්භවය සුගතියක් වේවා. උපනුපන් තැන ආයු වර්ණ ශක බල ප්‍රඥා විඳින්න දාන සීල නෛෂ්ක්‍රම්‍ය ආදී දසපාරමී පුරමින් නිවන් මඟ ගමන් කොට සමන්පතු බෝධිඥානයෙන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිමේතන සේවදාල සදාකාලික ශාන්ත ප්‍රණීත අග්‍ර අමා මහ නිවන් සුව ලබස්වා කියලා කරුණාවෙන් පින්පම් වේ. එවාගේ මේ පින්වත් මෑණියන්ගේ දෙමව්පියන්, එවාගේ මේ පින්වත් හේතුමානන්ගේ දෙමව්පියන්, තවත් මේ සහභාගී වෙන සීල දෙනාගේ දෙමව්පියන් හෝ ඥාති මිත්‍රාදීන් ඇතුළත් ඒ සෑම දෙනාට මේ පුණ්‍ය ලාභයක් වේවා. මේ පින් දෙමින් මේ සෑම දෙනාටද සුගති සසක් වෙනවර අග්‍ර අමා මහ නිවන් සුවක් වේවා කියා කරුණාවෙන් පින්පම් වේ. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් යෙතින් අනුමෝදන් වෙත්වා. දිව්‍යමය ආයු වර්ණ ශත බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා. ගෞතම සම්බුද්ධ ශාසනයේද ශ්‍රී ලංකාවතද බෞද්ධ ජනතාවටද මේ නිවෙස්වලටද මේ පින්වත් දොස්තර මහත්මියලාගේ කොට ඇති පින්වත් සෑම දෙනාටද දේව ආරක්ෂාව සලසා දෙත්වා. පැතුව බෝධිවලින් ශාන්තේ නිවන් සුව ලබක්වා කියා මෛත්‍රියෙන් පින්කම් වූ. හිතවත් නදාහත් ඇහිතවත් සෑම සත්‍යයන්ටද මේ කොළඹ අගනුවර වැසියන්ටද අවස ගම් නගර ලංකාව දඹදිව මේ ශක්වල සීලු ශක්වල දස දිසා වාසයේ සමස්ත ලෝක සත්‍යයන්ටද මේ පුණ්‍ය ලාභයක් වේවා. සීලු සත්ත්වෝ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, තෙරුවන් සරණ යෙත්වා, අප්‍රමාදව දස පාරමී පුරස්වා, ආරි සත්‍ය බෝධෙන් ශාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින්කම් වේවා. තුන් සිට පහදවාගෙන බුදු ශාසනයේ චිර ජීවනයේ පතමින් සගරුවන කාලිවර්ණ සත බල ඥාන පිළිගැනමින් සලගුණ ශලපීමේ සීරිසින් සිදු කර ගන්නා ලද මේ ප්‍රාතිදානමේ කුසලානිසංස බලයෙන් හා බුද්ධාගේ රත්නත්‍රය අනුභව බලයෙන් එවාමීම දිව්‍ය රාජ මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මේ පින්කම් සංවිධාන කරගත්තේ පින්වත් දොස්තර අන්දොද්ද ජයමහා මහත්මාණන් එමෙ පින්වත් දොස්තර නෝනා මහත්මියේ එමෙ දොස්තර මහත්මියගේ මෑණියන් වහන්සේ හා සහෝදර සහෝදරී පිරිස ඇතුළු මේ සහභාගී වෙන සියලු මහත්තුරුමවරු දූ දරු සෑම දෙනාටම සාදු කියා සිත පහදවා සමටත් මෙලොව වශයෙන් අසනීපතම් අපලෝකද්දරව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මානික බාධක සියල්ල හිදු දුටවඳුරසේ දුරු වේවා. පබන පබන පීවරක් ගානේ රත්නත්‍රයේ සූවිසි මහා ගුණී වශයෙන් සිට පිහිටා ආශිර්වාදයේ සැලසේවා. කුසල් අරමුණෙන් සමාධියේ සිටින් මෙත් සිටින් බුදු ගුණ දෙලෙන් සමදා සැපින් ඉන්ද්‍රියාව සැපින් අවදි වේවා. නපුරු සේන නොතෙමේවා. දෙවියන්ගේද බ්‍රහ්මයන්ගේද මනුෂ්‍යයන්ගේද අමනුෂ්‍යයන්ගේද චිත්ත ප්‍රසාදය ලැබේවා. දෙවියන්ගේ ආරක්ෂා නිරතුරුවම සැලසේවා. පජසර සතුරු බිනි ජල වශයෙන් ස්වාමී ආවුදාදිගේ සින්ද උපේන කුපස්සේ දෙක විපාක වාරයේ සින්ද දියක් ඇති ගැනීමක් අන්තරාවක් සංත්‍රාසය සිහිනිකින්වත් නොම වේවා. කායික පීඩාවක් නොනවී කායික මානසික සැනසීමේ දෙලෝ දුවනුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. ගුණයෙන් නුවණින්ද ඝනයෙන් ගාමියෙන්ද යසේ සුරෙන්ද සත සම්පතෙන්ද ආයු වර්ණ සත බල ප්‍රඥාවෙන්ද නිත්‍ය සීල උපෝසත සීලයෙන්ද සතර බඹ විහරණයෙන්ද සතර සංග්‍රහ වස්තුයෙන්ද දස පාරමිතාගේ බෝසත් ගුණයන්ගෙන්ද පෙරපස මෝරණ සංඝාක්මෙන් ගෙනින් ගෙන දුණු වේවා. සිතුමි නිර්වණයකින් මෙන්ද කල්ප රූපයකින් මෙන්ද බද්ද ගතයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයා මෙන්ද සිතූ පැතූ සම්‍යක් ප්‍රාසනා සියල්ල කෙරී ඉතිරි ශාසනය කරේ සමුද්දිමත් වේවා. තිංසත් සත්වර්ෂාජිත කාලයක් මෙලව දුණුව පරලෝ සුගතිය ශාන්ත නිවන පිණිස බුදු ශක්නේ පාරමී පුරා ගැනීමට පෙරුවන් පිහිටෙන් ආරක්ෂාව ලැබේවා. සතර වසනාතුරු භායක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන්ද සහෝදර සහෝදරියන්ද දූ දරුවන්ද නෑදෑ හිතමිතුරන්ද සේවක සේවිකාවන්ද කැතුව දානාදී දසපාරමී සතුරා දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ සතුරානි සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවේශනසේ වදාළ රජරාමරි ශාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍රාමා මහ නිවන් සෝපිනිසම මේ කුසල සම්භාවයේ හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඥාතීන් දෙවියන් නිසිනු සත්‍යයන් දෙපින් පෙත් සමුගමු. ඉදං වූ ඥාතීනම් හෝ සාරි කැමියම ගන්න වෙලාවේ එවාගේ වැඩ කටයුතු කරන වෙලාවේදී සවා අපද ප්‍රඥාව පහළ කර ගැනීම සඳහා උපායක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ තමයි සිත නිරතුරුවම කුසල් අරමුණක පවත්වා ගැනීම. අපි හිතමු යම්ුරු දෙයක් බැරිනම් නමස්කාර පාඨයේ හිතින් කියවේවා දාසේ වැඩ කරනවා. එතකොට හැම වෙලාවෙම හිත සතියේ ඥානයේ අවසින් පවතිනවා. එහෙම නැත්නම් ඉතිපිසෝ ගාථානිකෙන් කියවේවා දාසේ වැඩ කරනවා. ඒ වෙලාවෙත් තමන්ගේ සිත කුසල් සිහියෙන් පවතිනවා. ඒ වගේම සතියයි ඥානයයි දෙකත් බැඳගෙන හිතේ දියුණු වෙනවා. එහෙම නැත්නම් කර්මයේ මෙත්ත සූත්‍රයේ හිතින් කියවේවා දාසේ වැඩ කරනවා. කර්ණේමෙත් සූත්‍රයේ කියවමින් වැඩ කරනකොට අර වගේම තමන්ගේ සතියයි ඥානයයි දෙක එළඹී සිටිනවා. එවාගෙන් තව දුරට මහා මංගල සූත්‍රයේ හිතින් කියවේවා දාස වැඩ කරනවා. ශබතාපස ගාථාසිතින් කියවේවා වැඩ කරනවා. එහෙම නැත්නම් මෛත්‍රී වදන්ත්‍යාක් සිතින් කියවේවා වැඩ කරනවා. එමත් නැත්නම් තේසාලෝමාදී කොට්ටාස 32 ගැන හිත හසුරුවමින් දවසේ වැඩ කරනවා. එම නැත්නම් මරණානුසතිය ගැන සිත වැඩ කරමින් දවසේ වැඩ කරනවා. මෙම බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති භාවනා මාර්ගයක් තමන්ගේ සිතට ගැළපෙන දහම් පදයක් සිතින් ආවර්ජන කරමින් නිතර නිතර ගතකරන වේලාවේදී තමන්ගේ සිත හැම වෙලාවෙම සතියෙන් ඥානයෙන් අවදියෙන් පරිතිනවා. එසේ පැවතීම නිසා ජීවිතේ කවදාකවත් නූපන්නා වූ ප්‍රඥාව තමන්ගේ సంతානෙ පහළ වෙනවා. උපන්නා වූ ප්‍රඥාව වැඩි දියුණුවටපත් වෙනවා. මිනිසුන්ක් වශයෙන් මම කියන්නේ සතුටුයි. දැන් අපේ තියෙන සුද්ධස ඥාන, සෝලස ඥාන, තෙසත් ඥාන, විබුද්ධ ඥාන. මේවා අපි හිතින් කියවේවා ඉන්න වෙලාවේ සමාත පුදුමාකාර ඥාන සම්පන්න මානසිකාද පහළ වෙනවා. දහම් ගැටලුවක්, ජීවිත ගැටලුවක් මොනවා හරි තියෙනවනම් අපි හිතමු තෙසත් ඥාන හිතින් කියවෙනවා. අදිස්ථාන කරගන්නවා මට මේ දෙසත්ත්‍ය ඥාන අවසන් වෙනකොට මේකට පිළිතුරක් ලැබේවා කියලා. සැබවින්ම පිළිතුරු ලැබෙනවා, ශලිකෝ ලැබෙනවා. අන්න ඒ වාගේ බුදුරජාණන් වහන්සේගේ ඥාන ගුණ ආවර්ජනා කිරීමෙනුත් බුදුරජාණන් වහන්සේ දේශෝ දහම් ප්‍රදාවර්ජනා කිරීමෙනුත් සතිය ඥානෙ අවදීන් පැවැත්වා ගැනීමත සදලි මුත්තතාකෙනේ බුද්ධ වචනේ සඳහන් වෙනවා. නිසා අපි දැන් මේ ජීවිතේ පුරා සෑම කටයුත්තක්ම සතියෙන් ඥානයෙන් කිරීම සඳහා සති සම්ප්‍රඥේ පුරුදුවන සඳහා අදිස්ථාන සබා ගනිම ඥානයෙන් අගතන්පත් වුණා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය පෙරවන් සරණගේ ගීතවැදී සති සෑම දෙනාකන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥානුභව බලයෙන් සෑම කටයුත්තක් සෑම ක්‍රියාවක් සෑම ඉරියව්වක් සතියෙන් ඥානයෙන් පවත්වමින් ප්‍රඥාව උපදවා ගන්න හැකි වේවා. ඒ ප්‍රඥාවෙන් මෙලවත් ජයගෙන, පරලවත් ජයගෙන, සසර ජයගෙන, කෙලසුන් ජයගෙන, ආත්මය ජයගෙන අපරාජිතව ශාන්ත නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම දක්වා යා ගැනීමට හේතු වේවා වාසනාව වේවා කියා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු ත්වං සදාති. සීලේක පීඨා ධර්ම ශ්‍රවණී කීමේ සුදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මස්ථාන ආචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.